ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරන්න බැරි කෙනා මුදල් ඇමතිතුමා සමග හවුල් වෙලා මේ මාසයක් ගත වෙන්න ප්‍රථම පන්දයේ අලුත් කොළයක් අච්චු ගැහුවා. මේ පන්දය අච්චු කොළයට අවුරුදු 26කට පස්සේ ඉංග්‍රීසියෙන් අර්ජුන මහේන්ද්‍ර මහත්මයා අස්සම් කළා. දැන් මේ රුපියල් 5000 නීත්‍යානුකූලද නැද්ද මේ රටේ ගණදෙනු කරන්න? ලක්ෂ ගණන් ජනී ජනයා 5000 අතර ගත්තාම බලන්න වෙනවා මේක හොර 5000ද ඇත්ත 5000ද? නීත්‍යානුකූල 5000ද නීත්‍යානුකූල නොවන 5000ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරිද? ඒ නිසා අපි ගිහිල්ලා අධිකරණයෙන් අහන්න ඕනේ මේ මුදල් නෝට්ටුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 වෙනි වගන්තියට අනුව නීත්‍යානුකූලද නැද්ද කියලා.